අන්න අනාගතයට විපාක දෙන්න හේතු නැත්නම් කවුද සසර ඇවිදින්නේ? අර විපාක දෙන්න හේතු තියෙන නිසා තමයි මේ සිහින් නූලකින් යටින් යන සිහින් නූලකින් මේ මමත්වය සම්බන්ධ කරන්නේ. නොපෙනෙන දෙයකින් මේ ජීවිතෙන් ඒ ජීවිත සම්බන්ධ කරන්නේ කර්ම විපාක. එනිසා බුදුරෙයෙකුගේ නිර්දේශය කර්ම විපාක වෙඳිමින් සසරේ ඇවිදීම නොව කර්ම විපාක වලින් සදහටම ගැලවීම බව තේරුම් ගන්න ඒ අනුගමනය කරලා කරන්න ඕන දෙයක්. රැස් කර කර්ම තිබෙනවා, ඒ වශ්‍යය කරන්ට වෙනවා. අලුතින් රැස් නොකර ඉන්න වෙනවා. නිකාම්ම මොනවා හරි කීකියා හිටියට හරි විශ්වාසයක් ඇති කරගත්තට හරි මේ යථාර්ථය නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සිදුවීම යථාර්ථය නම් ඊට මෙහා පැත්තේ මොන මතයකටවත් තැනක් නැහැ කියන එක තේරුම් ගන්න යථාර්ථය එනම්. මෙතනදී බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරනවා. తත්‍ර බ්‍රාහ්මණ යං ඉදං කම්මං කන්නං කන්න විපාකං తස්ස පහානාය යාචේතන. බ්‍රාහ්මණය කිසියම් කර්මයක් තියනවද කළු සහ කළු විපාක දෙන. ඒ ප්‍රහාණය කිරීම සඳහා පවතින චේතනාව. යං ඉදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං తස්ස පහානාය යාචේතන. යම් කර්මයක් තිබෙනවාද යහපත් සහ යහපත් විපාක, ඒ විපාක ඒ කර්මය ප්‍රහාණය කිරීම පවතිනා වූ චේතනාව. යං චිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං తස්ස පහානාය ආචේතන. යම් කර්මයක් පවතිනවාද කළු සහ සුදු විපාක, නැත්නම් සැප සහ දුක් විපාක දෙන, ඒ ප්‍රහාණය කිරීම පවතින සඳහා පවතින චේතනාව. යංචිදං බ්‍රාහ්මණ කම්මං අකන්නං අසුකං අතන්න අසුක්ඛ විපාකම් කම්මක්ඛයා සංවත්තති. අන්න ඒක තමයි බ්‍රාහ්මණය කර්මක්ෂේ පිණිස පවතින කර්මය කුමක්ද? කළු සුදුත් නැති විපාක, විපාකත් නැති කර්මය. කුමක්ද ආයෙත් පැහැදිලි කරන්න ඕන? తස්ස පහානාය ආචේතන. කන්න කර්ම කන්න විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. සුඛ කර්ම සුඛ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. කන්න සුඛ කර්ම කන්න සුඛ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාව. ඔන්න ඕක තේරුම් අරගෙන එතනින් එහාට කටයුතු කිරීම තමයි මේ නිවන් මඟ යනවායි කියලා කියන්නේ. නිවන් අවබෝධ කරගන්න කටයුතු කරනවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් ධර්මයේ හැසිරෙනවායි කියලා කියන්නේ. සසර දුකින් මිදීමට කටයුතු කරනවායි කියලා කියන්නේ. දැන් බලන්න සසර දුක කියන එකේදී මොකක්ද කියන්නේ? කර්මවලට විපාක කියන එකනේ. මෙය කවුරුත් පාලනය කරනවා නෙවෙයි. තමන්ගේ චේතනාව විසින් තමන්ට අනාගතයක් සකස් කර දෙනු ලබනවා. එක ශරීරයක් තිබුණත් නැතත් අනාගතයක් සකස් කර දෙනු ලබනවා. ඒකයි ඕපපාතික ප්‍රතිසන්දීම පවතින්නේ. ඒ නිසා සසර යනු යලිත් මතක් කරනවා කර්මවලට විපාක. මේ විපාක දීමේදී හැරෙන තැන් පිළිබඳව පොඩි වෙනසක් තේරුම් ගන්න වෙනවා. දැන් ඔබට දුම්රියක ගමන් කිරීමේදී ඕනෑ තැනකදී මාරු වෙන්න බෑ. නමුත් සංදි ස්ථානවලදී ඔබට මාරු වෙන්න පුළුවන් නේ. ලංකාවේ ගන්න සංදි උන්ති ගමන් කරන වගේ එකක් මාරු වෙන්න බෑ. නමුත් මේ ශරීරය අතහැරන මොහොතක් එනවා. උන්ති ගමන් කරන වගේ එකක් මාරු වෙන්න බෑ. නමුත් මේ ශරීරය අතහැරන මොහොතක් එනවා. ඒ අතහැරන මොහොතේදී අර තණ්හානුසයෙන් නිදිගත් සිටින් එන්නේ

එසේ කර ගැනීම සඳහා ඔබට මේ ධර්මානුශාසනාවද උපයෝගී වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මෙතකින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. වියසි ගුවන්විදුලි ඔස්සේ මෙතික් වේලා මෙම ධර්ම දේශනාවට සමන් දුන් ඔබ සෑම සිළු දෙනා ධර්ම දේශනාවේ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සුවේ වී මෙලොවදීම සිත් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා. VIP ගුවන්විදුලිය ප්‍රාර්ථනා කරයි. දිනපතා මෙම ධර්ම දේශනාවට සමන් ප්‍රඥාව අවදි කර ජීවිතය යහපත් කර ගන්නා